නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝව මත්තකේ කාමරාගම් පහනාය සතෝ භික්ඛෝ පරිම්බජේ සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛෝ පරිම්බජේති. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි, සදහවත් වාසනාවන්ත පින්නතුනි, අදත් ඔබ බලාපොරොත්තු වන්නේ නිවස් කාලයේහි සතිපදා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි ඉරුදිනට නියමිත ධර්ම දේශනාවට හුඟකන් දීමටයි බලාපොරොත්තු වන්නේ. ධර්ම ශ්‍රවණයට ප්‍රථම අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීමක් වශයෙන් උත් අපේ කුසලයේ වඩාත්ම ශක්තිමත් කිරීම වශයෙන් උත් අප ටික වේලාවක් අපේ හිත එක භවනා අරමුණක පිහිටුවමින් අපේ සිත ඒකාග්‍ර කරගෙන මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්නට උත්සාහ ගනිමු. ඒ සඳහා අපි ප්‍රථමයෙන්ම ටික වේලාවක් ලෝ සතුන් කෙරෙහි මෙස්සිත වඩලා අපේ හිත පහන් කරගෙන මේ ආධ්‍යාත්මික කටයුත්තට අපි සක්‍රීයව සම්බන්ධ වෙමු. හොඳයි, පින්නතුන් සිටින ආසනයේම ඔබට පහසු විදියට ඉඳගෙන භාවනාව සඳහා සූදානම් වෙන්න. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ ඍජුව පවත්වා ගනිමින් දැස් අඩවන් කරගෙන අපේ භාවනාවට සූදානම් වෙමු. ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. හිස සිට පාදාන්තය දක්වාත්, දෙපා සිට හිස දක්වාත් ඉන්න ඉරියව්ව ගැන අවධානය යොමු කරන්න. හොඳට හුස්මක් ඉහළට අරගෙන මද වේලාවක් නතර කරගෙන නැවත හුස්ම පිට කරන්න. දැන් මා බලාපොරොත්තු වෙන්නේ මා මේ සිටින ස්ථානයේ පටන් ලෝයසි හැම දෙනාටම මෙත්සිත පතුරවන්නට. මෙම නිවසෙහි වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් ත්වෙත්වා ශාන්ත සුවයට පත් ත්වෙත්වා මෙම නගරයෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම රටෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ මුළු ලොවේහිම වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලොව වැසෙන සියලු සත්වයන් මගේම ඥාතීන් මගේම හිතවතුන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. හැම දෙනාම සුවපත් වෙත්වා යන මෙත් සිතිවිල්ල මා නිරතුරුව වඩන්නට උත්සාහ කරනවා. මගේ හිතේ සහනය සුවය සඳහාත් අන් අයගේ යහපත අභිවෘද්ධිය සඳහාත් ලොව වෙසෙන හැම දෙනා කෙරෙහිම දරුවන් යන හැඟීමෙන් ආකල්පයෙන් මෙත්සිත වඩමින් මා නිරතුරුව මගේ දිවි මග ආලෝකවත් කරගන්නවා. වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ඇමරිකා එක්සත් ජනපදයේහි කැලිෆෝනියා ප්‍රාන්තයේහි සැන් හොසේ ප්‍රදේශයේහි මිල් පීටර්ස් ධර්මපාල බෞද්ධ ආයතනයත් රිච්මන්ඩ්හි බර්ක්ලි බෞද්ධ විහාරයත් එකට සමගාමීව සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ප්‍රථමයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයට අපේ කෘතඥතාවයේ ආශිර්වාදය පළ කරමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, සංයුත්ත නිකායෙහි, දේවතා සංයුත්තේන සත්‍තේ සූත්‍රය. සතක් පිළිබඳව නැත්නම් උල්පිහියක් ආයුධයක් උපමා කොට දේශනා කළ සූත්‍රයයි සති සූත්‍රය. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම අපට ලබා දෙන්නේ ජීවිත අවබෝධය, සම්මා දිට්ඨිය, නුවණ, ප්‍රඥාව. ප්‍රඥාව, සම්මා දිට්ඨිය, නුවණ ලැබුණු පමණට එකාතකින් අපට කුසල අකුසල කර්ම විපාක පිළිබඳ අවබෝධය ලැබෙනවා. අනිත් අතෙන් හේතුඵල ධර්ම පිළිබඳව යථාබෝධය ලැබෙනවා. මේ දෙකේම සිද්ධවන්නේ අපේ හිත ටිකෙන් ටික කුසලයට නැඹුරු වීම, හිත පිරිසුදු කරලීම. ආරම්භක වශයෙන් අපේ හිතේ තියෙන රාග ද්වේෂ දෙක අඩු කරගන්නට හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහීණ කරලීමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට මඟ පෙන්වන්නේ. භාගතුන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු සියලු ධර්ම ඉලක්ක කරගෙන තියෙන්නේ සචිත්ත පරියෝ දපණං කියපු විදියට මේ සත්වයාගේ මානසික පරිසුද්ධත්වය හිතේ දියුණුව සඳහා. ඉතින් අප මේ ශ්‍රවණය කරන ධර්මයත් විමුක්තායතනය කරගන්නට නැත්නම් කෙලෙස් වලින් මිදුණු අවස්ථාවක් කරගන්නට, හිත පිරිසුදු කරගන්නට අපි අවස්ථාවක් කරගන්නට ඕන. එකාතකින් මෛත්‍රිය සාගතව මේ ධර්ම දේශනාව පුරාම කාලය ගත කරන්න උත්සාහ කරන්න. ඔබට පේන, ඇසෙන හැම දෙයක් හැම කෙනෙක් කෙරෙහිම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. අනිත් අතින් ඔබේ සිත, ඔබේ කය ගැන හොඳට අවධානයෙන් ඉන්න, සතිමත් වෙන්න. මේ අවස්ථාවේදී ශරීරය කොහොමද තියෙන්නේ? මගේ හිත මේ මොහොතේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන ආකල්පයෙන් සිහියෙන් නුවණින් මේ ධර්ම දේශනාව පුරාම වාසය කරන්න උත්සාහ කරන්න. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී උන්වහන්සේ කිසියම් අනුපූර්ව ප්‍රතිපදාවක් අනුගමනය කළා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදීනවං, ඕකාරං සංකලේසං, නෙක්ඛම්මේච අනිසංසං ආදී වශයෙන් මේ ආනුපූර්වී කතා නැත්තම් පිළිවෙල කතා උන්වහන්සේ මුලින් සිදු කරනවා. සාමාන්‍ය පිරිසකට ධර්ම දේශනා කිරීමේදී උන්වහන්සේගේ ක්‍රමය මේක. දානෙහි ආනිසංස දේශනා කරනවා. සීලෙහි ආනිසංස දේශනා කරනවා. ස්වර්ගගාමි මාර්ගයේ පිළිවඳ විස්තර කරනවා. කෙලෙසුන්ගේ ස්වභාවය, නෙක්ඛම් ආනිසංස, කෙලෙස්වල ආකාරය මේ කරුණු ටිකෙන් ටික දේශනා කරලා හිත පහන් වුණාට පස්සේ දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං කියන මේ සාමුක්ඛංශික දේශනාව සිදු කරනවා. මුලින් සිදු කරන කතාවට කියන්නේ අනුපිළිවෙල කතා කියලා. දෙවැනියට සඳහන් වෙන කතාවට කියන්නේ ආරි සත්‍ය නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව දේශනාවට කියනවා සාමුක්ඛංශික දේශනා කියලා. මහා සාගරයේ ක්‍රමෙන් ගැඹුරට යන වගේම බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය කෙරෙහි ශ්‍රාවකයන් සිත්තලවා වාසය කරන්නට එක හේතුවක් තමයි මේ තියෙන අනුපූර ප්‍රතිපදාව. ඉතින් ඔබටත් මේ ධර්ම දේශනා පුරා ඒ අනුපූර ප්‍රතිපදාව ක්‍රමෙන් දැක ගන්නට පුළුවන්කම ලැබේ. අප මේ ගමන් කරන ආධ්‍යාත්මික ගමන් මගේ මූලික ගුණාංගයක් සේ බුදුරජාණන් වහන්සේ විස්තර කළේ කෘතවේදීත්වය කියන එක, කළගුණ සැලකීම කියන කාරණය. උන්වහන්සේගේම වචනවලින් සඳහන් කරනවා නම් කේවලා හේසා භික්ඛවේ සප්පුරුෂ භූමි යදිදං කතඤ්ඤෝතා කතවේදී කියලා විස්තර කරනවා. මුළු මහත් සත්පුරුෂ ධමම සියලු යහපත් ක්‍රියා හැම දෙයක්ම පදනම් වෙලා තියෙන්නේ කළගුණ සැලකීම මත කියන කාරණය. අප දෙමෝපියන්ට සැලකුවත්, අපි කරන රැකියාව නිවැරදි සේකලත්, ගිහින් හැටියට ඔබේ ස්වාමි භාර්යාවන්ට ඔබ සැලකුවත්, ඥාති මිත්‍රාදීන්ට උදව්පකාර කළත්, ඔබ ජීවත් වෙන රටට යම් කිසි යහපතක් කළත්, වැඩි දෙයක් තමයි ඔබ සිටින නිවස පිරිසිදු කර ගැනීම, ඔබේ වාහනය සෝදා ගැනීම, මේ වගේ කාරණයක් ගත්තත් ඒ හැමකම පදනම වන්නේ කළගුණ සැලකීම කියන කාරණය. කිසියම් කෙනෙක් සත්පුරුෂයෙක්ද කියලා බලන ප්‍රධානතම ලක්ෂණය තමයි මේ කළගුණ සැලකීම කියන ලක්ෂණය. යම් කිසි කෙනෙකුගේ චරිතය තුළ මේ කළගුණ සැලකීමේ ගුණය තියෙනවා නම් ඔහු අනිත් ගුණ දහම් කරා නැඹුරු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අප විශ්වාස කරනවා මේ ධර්ම ශ්‍රවණය කරන ඔබත් කෘතවේදී පිරිසක් හැටියට ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. සැබවින්ම ඔබට මේ දහම අහන්න ලැබෙන්නෙම ඔබේ තියෙන මේ ගුණාංගය නිසා බව ඔබ මනවින් තේරුම් ගන්නට ඕන, ඒ ගැන සතුටටපත් වෙන්නට ඕන. කලගුණ සැලකීමෙන් ආරම්භ කරන මේ ගමන් මග ටිකෙන් ටික අපේ හිත පිරිසිදු වෙනකොට අපි දාණයට සිත යොමු වෙනවා. තමන් උපයාගත්තු දේ නිර්ලෝභීව විශේෂයෙන් ආදරණීය දෙමව්පියන් වෙනුවෙන්, ඒ වගේම තමන්ගේ ස්වාමිභාරයවන් දරුවන් ඥාතීන් වෙනුවෙන් කැප කරනවා. පූජනීය උතුමන්ට පූජා කරනවා. දුගේ මගේ යාචකාදීන්ට එයින් සලකනවා. මේ ආකාරයෙන් ටිකෙන් ටික හිත කෙලෙසුන්ගේ මුදවා ගන්නවා. විශේෂයෙන් දැඩි ලෝභයෙන් අභිජ්ජහ කියන කාරණයෙන් සිත පිරිසුදු කරගන්න උත්සාහ කරනවා. මේ අභිජ්ජහ කියන දැඩි ලෝභය කියන දුර්ගුණය කෙලෙස අපේ ළඟ තිබුණොතින් අපට අනිත් කිසිදු ගුණධහමකට නැඹුරු වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා ධර්ම මාර්ගයේහි ආරම්භක පියවරක් හැටියට දේශනා කරන්නේ විනය්‍ය ලෝකේ අභිජ්ජහ දෝමනස්සං කියලා. මේ මානසික පාරිශුද්ධත්වය කරා යන ගමන් මගෙහි මූලික ලක්ෂණයක් තමයි දැඩි ලෝභයත් ද්වේෂයත් කියන මේ අකුසල ධර්ම දෙක සිත කිලිටි කරන මේ ධර්මතා දෙක දුරු කර ගැනීම. ඊළඟට අපි ටිකෙන් ටික දාණයෙන් පොහොසත් වන අපි ඒ දාණයත් ආමිෂ දාන විදියට, ධර්ම දාන විදියට, අභය දාන විදියට පිරිනමමින් අපි වඩාත්ම ඉහළ මට්ටමට ගන්න උත්සාහ කරනවා. ආමිෂ දාන, අභය දාන, ධර්ම දාන විදියට. ඒ වගේම අපි ටිකෙන් ටික සිල්වන්ත වෙනවා. කායික වාචික සංවරය ඇති කර ගන්නවා. විශේෂයෙන්ම අපේ නිත්‍ය සීලය වන පංච සීලය අපි ආරක්ෂා කරනවා. එතකොට තමත් අපේ ජීවිතේ ලස්සන වෙනවා. හිතේ සතුට සැනසීම වැඩි වෙනවා. අපේ ජීවිතයේ කරදර කම්කටොළු රැසකින් අපට නිදහස් වෙන්න පුළුවන් පංච සීලය ආරක්ෂා කරනවා නම්. විශේෂයෙන් ගෘහස්ත ජීවිත ගත කරන පිනතුන් හැටියට ඔබට ඔබේ නිවසේහි ස්වාමි භාර්යාවන් වශයෙන්, දෙමව්පියන් දූ දරුවන් වශයෙන්, ඥාති මිත්‍රාදීන් වශයෙන් ඔබට නිවසේ සාමකාමී වාතාවරණයක් ඇති කරලන්නටත්, ඕනොන් අතරේ විශ්වාසයේ ගෞරවය දිනු කරලන්නටත් පංචශීල ප්‍රතිපදාව විශාල මෙහෙවරක් ඉෂ්ට කරනවා. ඔබේ නිවසේ පංචශීල ආරක්ෂා කරනවා නම් ඕනොන් අතරේ විශාල විශ්වාසයක්, බැඳීමක්, ගෞරවයක් ඇති වෙනවා. කිසිම කෙනෙක් ගැන බියක් සැකක් ඇති වෙන්නේ නැහැ. ඕනම වෙලාවක නිවසෙන් ඉක්මලා යන්නට පුළුවන්. ඕනම වෙලාවක ගෙදරට එන්නට පුළුවන්. ඇයි? හැම දිනෙකම දන්නවා හැම දිනෙම පංචශීලයේ ස්ථිරම ආරක්ෂා කරනවා කියලා. පින්නතුනි, මේ විශ්වාසනීයත්වය අපේ ජීවිතය ලස්සන කරගන්න, නිර්වල කරගන්න, සාමකාමී කරගන්න, සෞභාග්‍යමත් කරගන්න බෙහෙවින්ම හේතු වන කාරණයක්. සීලයෙන් පොහොසත් වෙන අපි ටිකෙන් ටික අපේ හිත කුසලයට නැඹුරු කිරීම වශයෙන් අපි මෛත්‍රී භාවනා දිනු කරනවා. ජීවිතය වඩාත්ම ලස්සන වෙන්න, කුසලයේ දිනු වෙන්න, හිතේ තියෙන මානසික පීඩා, ආතතිය, අසහනය දුරු වෙන්න ප්‍රධානතම අනුශාසනයක්සේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මෛත්‍රී භාවනා වැඩිම. සම්බේ සත්තා භවන්ත සුඛිතත්තා, සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙත් සිතිවිල්ල හැකිතාක් පුරුදු පුහුණු කරන්න. මේ එකතකින් ලෞකික කුසලයේ දිනු කරගන්නටත්, අනිත් අතින් හිතට එන අමනාපය දුරු කරගෙන හිත ලස්සන කරගන්නටත්, අතීත කර්ම විපාක විදියට ලැබෙන අකුසල විපාක යටපත් කරගන්නට, නිවස ඇතුළු තමා ඇසුරු කරන අයගේ සාමකාමී සමගිමත් ජීවිතය සඳහාත්, ඒ වගේම තමන්ගේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහාත්, මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ පමණක් නෙවෙයි දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලබා ගන්නට මේ මෛත්‍රී භාවනාව තමන්ට බෙහෙවින් උපනිසර වෙනවා. ඉතින් මෙන්න මේ ගමන් මගේදී අද අප විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝභ දේශ දෙක විතරක් නෙවෙයි, විශේෂයෙන්ම අවිද්‍යාව දුරු වෙන ආකාරයට දේශනා කරපු අනුශාසනාවකුයි අපේ මාතෘකාව වන්නේ. දිනක් භාගවතුන් වහන්සේ රාත්‍රී කාලයේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවාසය කරන අවස්ථාවකදී එක්තරා දෙවි කෙනෙක් ප්‍රදේශයම ආලෝකවත් කරමින් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා උන්වහන්සේ වෙත ගාථාවක් සඳහන් කළා. සත්‍යාවිය ඕමට්ටෝ ඩයියමානෝ මත්තකේ කාමරාගප්පහනාය සතෝ බික්ඛූ පරිබ්බජේ කියලා. සත්‍යාවිය ඕමට්ටෝ, සැතකින් පහර ලද්දකු මෙන් දැඩි උලකින්, ආයුධයකින්, නැත්නම් පිහියකින් තමන්ගේ ශරීරයට හානියක් කරන්න යන්නපු වෙලාව වගේ. ඒ වගේම ඩයියමානෝ මත්තකේ, සිය හිස ගිනිගත්තු අවස්ථාවක් මෙන් කාමරාග පහනාය සතෝ බික්ඛූ පරිබ්බජේ. කාමරාගේ දුරුකිරීම සඳහා මේ සංසාරගත සත්වයා සසර දුකට බිය ඇති කරගත්තු පුද්ගලයා එයා ගිහියෙක් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් අන්න ඒ කෙනා නිතරම සිහියෙන් කටයුතු කරන්නට ඕන කුමක් සඳහාද කාමරාගේ දුරු කරගන්න කියලා සඳහන් කළා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේ මේ දෙවියා සඳහන් කරන්නේ සැතකින් පහර ලද්ද කුමෙන් හිසගිනි ගත්ත කුමෙන් වහ වහම කාමරාගේ දුරු කරන්න උත්සාහ ගන්න කියලා මේ උපමාව ඇයි භාවිත කළේ කියලා අපි තේරුම් ගන්නට ඕන සත්‍යාවිය ඕමට්ටෝ සැතකින් පහර ලද්ද කු අවස්ථාවකදී අපි අනිත් සියලුම කටයුතු බැහැර කළා ඒ වගේම හිසගිනි ගත්ත අවස්ථාවකදී අනිත් සියලුම කටයුතු වඩා අපි ප්‍රමුඛත්වය දෙන්න කුමක් සඳහාද අපි දෙන්නේ මෙන්න මේෙන් ජීවිත අනුතුරෙන් බේරෙන්න ආයුධයකින් ඇන්න නම් ඒ ආයුධ ඉක්මනට ඉවත් කරලා එතෙන්ට ප්‍රතිකාර කරන්න අපි උත්සාහ ගන්නවා හිසගිනි ගන්නව නම් ඉක්මනින් මේ ගින්න නිවලා ඇති වෙච්ච තුවාල ආදියට ප්‍රතිකාර කරන්න අපි උත්සාහ ගන්නවා මේ දෙවියා සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් සසර බිය දක්නා කෙනෙක් ඉන්නව නම් අර තමන්ගේ ශරීරයට එනපු උල් ආයුධය අයින් කරන්නටත් හිසේ තියෙන ගින්න නිවන්නටත් දරන උත්සාහයටත් වඩා වේගෙන් ඊටත් වඩා ප්‍රමුඛත්වය දෙන්න ඕන කාමරාගය දුරු කරන්න කියලා සඳහන් කළා. පින්තුන් මේ උපමාව කෙනෙකුට හිතා ගන්න තමාරුයි. දැඩි ආයුධයකින් පහර ලද්දකු ඒ වගේම හිසගෙන ගත්තකු කෙනෙක් දිහා බැලුවොත් අපට පේන්නේ ඉක්මනට මේ අනතුරින් බේරෙන්න තමයි උත්සාහ කරන්නේ. එවැනි ලොකු අනතුරක් නෙවෙයි පින්තුන් ඇතැම් විට ඇඟේ මදුරුවෙක් වැහුවත් අපි ප්‍රමුඛත්වය දෙන්නේ අර මදුරුව අයින් කරන්න නේද? නමුත් මේ දෙවියා අනුශාසනා කරන්නේ අරතරන් ජීවිත අනතුරක් මරණය පෙනිපෙනීන අවස්ථාවක උනත් සැතකින් පහර ලද්දකු හිසගිනි ගත්තකු අන්නේ ජීවිත අනතුර ඉක්මවන්නට වළක්වන්නට දරන උත්සාහයට වඩා ප්‍රමුඛත්වයක් දෙන්න ඕන කියලා කියනවා කාමරාගය දුරු කරන්න. ඇසට පේන රූපවලින් ඇතිවෙන ආශාව කනට එන ශබ්ද නාසයට එන ගඳ සුවඳ දිවට දැනෙන රසය ශරීරයට දැනෙන පහස මෙන්න මේ අරමුණු වලින් ඇතිවන හිතේ ඇලීම දැඩි ලෝභය කාමරාගය දුරු කරගන්නට උනන්දු වෙන කියලයි මේ දෙවියා බුදුරජාණන් වහන්සේ වෙත සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දෙවියා සඳහන් කරපු අවස්ථාවේදී ඒ ගාථාව එහෙම මනුමත කරේ නැහැ. උන්වහන්සේ කිසියම් වෙනස්කමක් කළා නැවත මේ ගාථාව සංස්කරණය කළ ඉදිරිපත් කරනවා. කොහොමද? සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛූ පරිබ්බජේ කියලා. සැතකින් පහර ලද්දකෝ හිසගෙන ගත්තකෝ ඒ අනතුර වළක්වන්න උත්සාහ දරනට වඩා වේගයෙන් සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහ ගන්න වීරය කරන්න කියලයි සිහියෙන් කටයුතු කරන්න කියලයි සඳහන් කළේ. පින්නතුනේ මේ ගාථා දෙක බලනකොට එකතකින් අප්‍රමාදය ගැන මේ කියන්නේ සතෝ සති කියන පදය නිතරම භාවිත කරන්නේ අප්‍රමාදයට. අප්‍රමාදය කියන්නේ ඉක්මනින් වැඩ කිරීමම නෙවෙයි කරන වැඩේ සිහියෙන් නුවණින් සිදු කිරීම. ඇස කන ආදී ඉන්ද්‍රිය වලට අරමුණු ලක්වීමේදී ඒ අරමුණු ගැන ඉතාම සිහියෙන් නුවණින් වාසය කිරීමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරන්නේ. ඉතින් මෙතෙන්දී මේ ගාථාවෙන් එක්තරා ආකාරයකින් අප්‍රමාදය ගැන විස්තර කරනවා. ඒ සඳහා යොදා ගන්න පුළුවන් උපරිම උපමා දෙකයි මේ සඳහන් කරන්නේ. සැතකුන් පහර ලද අවස්ථාවකදී හිසගිනිගත්තු අවස්ථාවක් කියන්නේ කෙනෙක් අනිත් රෝගාබාධ මොනවා තිබුණත් මෙවැනි අවස්ථාවක දෙයක නැත්තා ප්‍රමුඛත්වය දෙන්නේ මේ අනතුරින් බේරෙන්න. අන්න ඊටත් වඩා ප්‍රමුඛත්වය දෙන්න කියලා සඳහන් කරන්නේ දෙවියා සඳහන් කරන්නේ කාමරාගය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ සක්කාය දිටිය දුරු කරලන්න කියලා. පින්නුතුනි මේ කාරණා දෙකේදී අපි තේරුම් ගන්න බලන්න වටිනවා මේ කරුණු දෙකේ වෙනස මොකද්ද? කාමරාගය දුරු කිරීමද හොඳ සක්කාය දිටිය දුරු කිරීමද වඩාම හොඳ කියලා ඔබ තේරුම් ගන්නට ඕන. අප සාකච්ඡා කළ යුතුයි. කාමරාගය කියන වචනේ අපි මුලින් තේරුම් ගන්නට ඕන. කාමරාගය සහ පටිගය කියන මේ දෙක සංයෝජන දෙකක් විදිහට දස සංයෝජනවලදී සකදාගාමි වීමේදී අඩු වෙන සමන වෙන සහ අනාගාමි වීමේදී සම්පූර්ණ මිනිස් වාසයෙන් දුරු වෙන සංයෝජනයක් විදිහටයි දක්වලා තියෙන්නේ විශේෂයෙන් කාමරාගය. එතකොට සක්කාය දිට්ඨිය කියන කාරණය සඳහන් වන්නේ සෝවාන් වීමේදී දුරු වෙන සංයෝජන ධර්මයක් විදිහට. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කාමරාගයට වඩා වැදගත්ද සක්කාය දිට්ඨිය දුරු කිරීම කියලා. මොකද කාමරාගය දුරු වෙන්නේ අනාගාමී වීමේදී. එතකොට ඒක නේද ප්‍රමුඛත්වය වෙන්න ඕනේ කියලා කෙනෙකුට මුලින්ම ප්‍රශ්න නැගෙන්න පුළුවන්. නමුත් පිනොතුනේ මේතෙන්දී කාමරාගය කියලා සඳහන් කරන්නේ අර බුදුදහමේ සඳහන් වන සංයෝජන ධර්ම වල කාමරාගයම නෙවෙයි ඇත්තෙම. මේ දෙවියට ඒ තරම් ගැඹුරු අවබෝධයක් තිබුණේ නැහැ. ඔහු සාමාන්‍යයෙන් මේ කාමරාගය කියලා සඳහන් කරන්නේ කාමච්ඡන්දය කියන එක. නැත්තම් අර නීවරණ මට්ටමේ විස්කම්බන මට්ටමේ තියෙන කාමරාගයයි මොහු මේ සඳහන් කරන්නේ කාමච්ඡන්දය කියන මට්ටමයි මොහු මේ අපේක්ෂා කරන්නේ. ඒක ධර්ම ග්‍රන්ථවල පැහැදිලි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අර ඒ කාමච්ඡන්දයට වඩා නැත්තම් ඒ දෙවිය අපේක්ෂා කළ විදියට කාමරාගයට වඩා බුදුහාමුදුරුව ප්‍රමුඛත්වය දෙන්න කියලා උත්සාහ කරන්නේ අවධානය යොමු කරන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන්න කියලා. ඇයි මේකට හේතුව කියලා අපි තේරුම් ගන්නට ඕන. මේ කාමච්ඡන්දය නැත්තම් මේ කාමරාගය කියන එක දෙවිය අපේක්ෂා කළ විදිහේ කාමරාගය කියලා ਉਹ අපේක්ෂා කළේ දෙවියන්ගේ ස්වභාවය ඉක්මවල බ්‍රහ්මතලයට යන හේතු වෙන විශේෂයෙන් පංච නීවරණ දුරු කිරීමේ ලබන ධානා මට්ටමෙන් විස්කම්බන මට්ටමෙන් කාමයේ දුරු කිරීමයි මේ දෙවියා අපේක්ෂා කළේ. එතකොට ඔහු දන්න විදිහට කෙනෙකුගේ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නට ඕන කාමච්ඡන්දය දුරු කරන්න, ඒ කියන්නේ ධානා මට්ටමේ හිත දිනු කරගන්න, එපමණට ඒ තැනැත්තාට මේ ජීවිතයේදී ධානා මට්ටමෙන් බ්‍රහ්මයන්ගේ මට්ටමෙන් මනසින් මානසිකව වාසය කරන්න පුළුවන්. අනිත් පැයෙන් කොයි අනතුරකින් මේ ගියත් ධානයෙන් නොපෙරී හිටියොත් එතනටට බ්‍රහ්ම ලෝකෙ උපදින්නටත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ලෝකවිදූ ඥාණයෙන් අවබෝධ කරගත්තා. යම් කෙනෙක් දීර්ඝ කාලයකට බ්‍රහ්ම ලෝකෙ උපත ලැබුවත් කාමච්ඡන්දය යටපත් කරගෙන විස්කම්බන වශයෙන් ඒක අනුශේ වශයෙන් දුරු කිරීමක් නෙවෙයි. ඒක සපුරා සංයෝජන මට්ටමින් දුරු කිරීමක් නොවන බව බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒ කාමච්ඡන්දය නැවත ඕන වෙලාවක ඉස්මතු වෙන්නට පුළුවන්. ඇතැමිට දෙවි කෙනෙක් වශයෙන් හිටිය කෙනෙක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ වගේම තවත් කාලෙක එතනත් අදුගතිගාමි වෙන්න පුළුවන්. මේක තමයි කාමච්ඡන්දයේ තාවකාලික යටපත් කිරීමේ ලක්ෂණය. ඊට වඩා බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ සක්කාය දිට්ඨිය දුරු කරන්න. මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ? අපට තියෙන ප්‍රධාන දෘෂ්ටිය. දිට්ඨි සංයෝජනයේ දුරු කරන ආකාරයයි බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ, අවධානය යොමු කරන්නේ. ඒ සඳහා උදාහරණ රාශියක් ධර්ම ග්‍රන්ථවල විස්තර කරනවා. වරක් බුදුරජාණන් වහන්සේ ඇඟිල්ල උඩට පස් ස්වල්පයක් අරගෙන අන්නේ පස් ස්වල්පයේ පෙන්නල භික්ෂුන් වහන්සේලගෙන් අහනවා, මේ මගේ නියපිටට ගත්තු පස් ටිකට වැඩි නැත්නම් මේ මහා පොළවේ තියෙන පස් ටිකද කියලා. ස්වාමීන් වහන්සේලා අවස්ථාවේ සඳහන් කළේ, ස්වාමීනි මේ නියපිටට ගත්තු පස් ටික ඉතාම ස්වල්පයයි, ඊට වඩා බොහෝ ප්‍රමාණයක් මේ පොළවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අන්නේ වගේ තමයි, යම් කෙනෙක් සක්කාය දිට්ඨිය දුරු කරා නම් ඔහු දුරු කරපු කෙලස් ටික අර මහා පොළවේ තියෙන පස් ටික වගේ ඔහුට තව දුරු කරන්න ඉතුරු වෙලා තියෙන කෙලස් ටික නිය පිටට ගත්තු පස් ස්වල්පය වගේ තාම ස්වල්පයයි කියලා. අප කාමයේ කාමච්ඡන්දයේ දුරු කළ කාලයක් හිටියත් අපි තවදුරටත් මේ සංසාර චක්‍රයේ ඉන්නේ. අපි කොයිතරම් දුරක් යනවද කියලා අපට කිසිදු විදියක සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. කොයි මොහොතක අපායයද කියලා අපට හරියට සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා යම්කිසි කෙනෙක් මේ තේරුම් අරගෙන සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහ ගත්තොත් ඔහුට සම්පූර්ණයෙන්ම දුගතිගාමි වීම අවස්ථාව වළක්වා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, නතේ භවන් අට්ඨමන්න ආදීන්තය කියලා සඳහන් කරනවා. ඔහු කිසි දවසක සක්කාය දිට්ඨිය සපුරාම අනුසය වශයෙන් දුරු කරපු කෙනෙක්, සංයෝජන මට්ටමින් දුරු කරපු කෙනෙක් නැවත අපාගත වෙන්නේ අටවෙනි භවයකට යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. උපරිම වශයෙන් තව භවයන් ආත්ම භවයන් හතකයි ඔහු ජීවත් වෙන්නේ. ඉන්පසු ඔහු සසර ගමන නිමාටපත් කරනවා, ආසවක්ඛේ ඥානෙ සාක්ෂාත් කරනවා. මෙන්න මේන තත්ත්වයක් මත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පතහ වියායක රජ්‍යේන මේ මුළු පොළවේම සක්විත රජ වෙනවටත් වඩා සග්ගස්ස ගමනේනවා දිව්‍ය ලෝකයේම නැත්නම් සක්‍ර දේවේන්ද්‍ර පදවිය ලැබනවටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යේන සිළු ලෝකෙට අධිපති වූ බ්‍රහ්ම පදවිය ලැබනවටත් වඩා මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු කිරීමේ වැදගත්කම උන්වහන්සේ අවධාරණය කළා. ඉතින් අප දැන් තේරුම් ගම්මු අපට ලැබිලා තියෙන කාලය සහ අපේ දැනුමේ ප්‍රමාණය අනුව අප මේ කරුණ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. සක්කාය කියලා විස්තර කරන්නේ පංච උපාදානස්කන්ධයට. සක්කාය කියලා සූත්‍රයක් තියෙනවා. සක්කායෝ සක්කායෝති උච්චති. සක්කාය සක්කාය කියලා කියන මොකද්ද මේ සක්කාය කියලා කියන්නේ කියලා වරක් ප්‍රශ්න කරනවා. මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධාතිස්ස වචනියා කියලා. පංච උපාදානස්කන්ධයට කියන නමක් විදිහටයි මේ සක්කාය කියලා කියන්නේ. අනේ සක්කායට තියෙන ආසාව තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ. මේ සක්කායට නැත්තං ස්කන්ධ පංචකයට පංච උපාදානස්කන්ධයට තියෙන ආසාව දුරු කරලීම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. ඒ නිරෝධ කරන මාවත විදිහට දේශනා කළේ අරසංගික මාර්ගය. දික්ඛිය ගැන සඳහන් කරන්නේ අබිනිවේෂ පරාමාසෝ දික්ඛිය කියලා. අබිනිවේෂ පරාමාසෝ දික්ඛි. අබිනිවේෂය කියන්නේ තමන්ගේ වෙතට අරගෙන ඇසුරු කිරීම. ඒ දෘෂ්ටියක් වශයෙන් ගැනීම. මොනවද තමන්ගේ ජීවිතයේ තියෙන දේවල්? ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා හිතනවා. මේ මගේය. මේ මම වෙමි. මේ වගේ ආත්මය කියලා හිතනවා. මොනවද හිතන්නේ? ඔච්චක්කොං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා හිතනවා. ඇස මගේ. ඇස මම වෙමි. ඇස මගේ ආත්මය කියලා හිතනවා. ඒ වගේම රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්ජා වේදනා, රූප සංඥා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාරාදී මේ ඇසට සම්බන්ධ සියලුම දේවල් ඔහු ඒතං මම මේ මගේය, මේ මම වෙමි, මේ මගේ ආත්මය කියලා ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා මේ තැනැත්තා සිහි කරනවා. මෙන්න මේ සිහි කිරීම තමයි සක්කාය දිට්ඨිය ප්‍රධාන ලක්ෂණය. වෙනත් විදියකින් කියනවා නම් රූපං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. වේදනං සංඤං සංඛාරං විඥානං ආදී වශයෙන් සඳහන් කරපු විදියට මේ රූප වේදනා සංඤා සංඛාර විඥාන කියන මිස්කන්ධ පංචකය. වෙනත් විදියකින් කියනවා නම් අපේ සිත සහකය කියන දෙක. තවත් විදියකින් කියනවා නම් අපේ ජීවිත යථාර්ථයේ තියෙන අපට නොපෙනෙන ජීවිතයේ ප්‍රධාන සැකැස්ම ඒ තමයි ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය. ඒතන් මම මේ මගේය, මේ මගේ ආත්මයයි, මේ මම වෙමි කියන මෙන්න මේ ආකල්පයෙන් දෘෂ්ටි වශයෙන් ගැනීමටයි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ජීවිතය පිළිබඳව අනවබෝධයෙන් ඇහැට රූපයක් පේනකොට නැත්තං ඇස ආදි වශයෙන් හටගන්න මේ රූපය මේක මගේ දෙයක් කියලා ගන්නවා. ඒ වගේමයි වේදනාව. කායික හෝ මානසික වේදනාවක් විඳිනකොට මේ වේදනාව මගේ කියලා වේදනාව මගේ කරගෙන දුක් සැප විඳිනවා. සංඥාව හඳුනා ගන්න දේ මගේ කියලා හැඟීමෙන්. සංඛාරය සිතවිලි චේතනා සංස්කාර මගේ කියලා ගැනීම. විඥාන සිත යමක් දැනගන්නා ස්වභාවය මගේ කියලා ගැනීම. මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය අපි නිතරම ඒතං මම මේ මගේ ඒසෝ හමස්මි මේ මම වෙමි ඒසෝ මේ අත්තා මේ මගේ ආත්මයයි කියන හැඟීමෙන් අපි නිරතුරුව කටයුතු කරනවා. ඇතැම් විට වචන වශයෙන් අපි මෙහෙම නොසිතුවත් නිතරම සිද්ධවන්නේ අපි ඇහැට රූපයක් පේනකොටම ඒ රූපය ගැන අපි අනවදාණයෙන් අනවබෝධයෙන් අයුනුසු මනසිකාරයෙන් මෝහෙන් නැත්නම් අවිද්‍යාවෙන් හිතුවොත් ඒ බාහිර රූපේ අපේ හිත බැසගෙන අපේ හිත තෘෂ්ණා දෘෂ්ටි මානසිත කරනවා. එතකොට අපි කල්පනා කළ බලන වටිනා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. අපේ ජීවිතය කියන්නේ ඇසට රූප දැකීම, කනට ශබ්ද ඇසීම, නාසයට ගඳ සුවඳ විඳීම, දිවට රස විඳීම, ශරීරයට පහස, මනසට සිතුවිලි. මෙන්න මේක තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. අභ්‍යන්තර ආයතන 6ත්, බාහිර අරමුණු 6ත් කියන්නේ මෙන්න මේ ආයතන 12 ද්වාදස ආයතන. වෙනත් විදිහකින් කියනවා නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් 18ක් වෙන ධාතු 18 අටලොස් ධාතු. මෙන්න මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට අපි යමකට ආශා කරනනම් ආශා කළ තියෙන්නේ මේකට. අපේ යමක් එක අමනාපෙල තියෙනනම් අමනාපෙල තියෙන්නේ මේත් එක්ක. යමෙකුට ඊර්ෂ්‍යා කරනනම් යමෙක් පිළිබඳව අපි ආඩම්බර වුණා නම්, යමක් පිළිබඳව අපි ආඩම්බර වුණා නම්, ඒ හැම වෙලාවකම සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ කරුණු ආශ්‍රය කරගෙන තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඇයි මෙහෙම සිද්ධ වෙන හේතුව? මෙහෙම සිද්ධ වෙන හේතුව තමයි මේ ක්‍රියාකාරීත්වයේ යථා ස්වභාවය අපි නොදැන සිටීම. ඇහැට රූපයක් පේනකොට මොකද සිද්ධ වෙන්නේ කියන මේ යථාර්ථය තේරුම් නොගෙන ඉඳීම. එහෙනම් අපි මොකද කරන්න ඕන? බුදුහාමුදුරුවෝ දේශනා කළ චක්ඛුම් භික්ඛවේ ඥානං පස්සං යථාභූතං. මේ ඇස අපේ දැනගන්නට ඕන, දැකගන්නට ඕන යථාර්ථ වශයෙන්. මොකක්ද ඇස කියලා කියන්නේ? ඇස කියන්නේ මේ මොහොතේ තියෙන පෙනීමේ ශක්තිය. ඇසට පෙනීමේ ශක්තිය ලැබෙන්නේ ඒ වෙලාවේ අපේ තියෙන මානසික ස්වභාවය අනුව. අපේ මනසේ ස්වභාවය අනුව තමයි මේ මොහොතේ ඇතේ තත්ත්වය ස්වභාවය තීරණය කරන්නේ. හුදෙක් ඇසෙන් බැලීම පමණින් නෙවෙයි. අපි බලන රූපය අනුව නෙවෙයි සැබවින් අපට රූපය ගැන අවබෝධය එන්නේ. අපේ ඇසේ ලබා දෙන පෙනීමේ ශක්තිය අනුව, ඇසේ පෙනීමේ ශක්තියට පාදක වෙන්නේ ඒ වෙලාවේ තියෙන මානසික ස්වභාවය. මානසික ස්වභාවයට අනුව ඇස තීරණය වෙනවා, ඇසට අනුව රූපය තීරණය කරනවා, ඒ රූපයට අනුව චක්කු විඥානය තීරණය කරනවා. එතකොට ඇහැට රූපයක් පෙනීමේදී මොකද වෙන්නේ? මුලින්ම වෙන්නේ ඇස හට ගන්නවා. ඒ වගේම ඊට අදාළ රූපය, ඒ වගේම විඥානය, මේ කරුණ තුන එකතුවකින් චක්කු සම්පස්සය ඇති වෙනවා. මෙන්න මේක තමයි මුලින්ම හට ගන්න දේ. මේ චක්කු විඥානේ චක්කු සම්පස්සය හටගත්තට පස්සේ ඊට පස්සේ රූප සංඥා, රූප සංචේතන හට ගන්නවා. මේ අතර මනෝ ධාතු, විපාක මනෝ ධාතු, විපාක මනෝ විඥාන ධාතු කියන අවස්ථා දෙකක් හට ගන්නවා. මෙන්න මේ සියල්ලක්ම සලකන්නේ අතීත කර්ම විදියට ලැබෙන විපාක මට්ටමේ අවස්ථාවක්. මේ අවස්ථාව ඉතාම ක්ෂණිකයි, ඉතාම ඉක්මනින් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ අවස්ථාවට පහළ වෙන හිතෙන් පුළුවන් කමක් නැහැ ඒ වර්තමාන මොහොත තුල මේ අවධානයෙන් මේ ගැන සම්පූර්ණ අවධානයක් ලබා ගන්න. අනේ නිසා සඳහන් කරන්නේ න පංචහි විඥානෙහි කේනකි ධම්මා පටිවිජහනාති කියලා. අතීත කර්ම විපාක විදියට අර මුලින්ම හටගන්න ස්කන්ධ පංචකයට පුළුවන් කමක් නැහැ කිසිම දෙයක් සපුරා තේරුම් ගන්න. ඒ මුලින් හටගන්න විඥානෙටත් පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒ විඥාණයෙන් පස්සේ හටන් ගන්න. දේශනා කරනවා පංචන්නං විඥානං සමනන්තරාපේ න කේනකි ධම්මා පටිවිජානාති. ඒ පංච විඥාණයෙන් පස්සේ හටගන්න විපාක මනෝ ධාතුවට, ඒ වගේම විපාක මනෝ විඥාන ධාතුවටවත් කිසිම දෙයක් හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. මේ මුල් අවස්ථාව සලකන්නේ විපාක මට්ටමේ අවස්ථාවක්. මේ අවස්ථාව සැපක්වත් දුකක්වත් නෙවෙයි, කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක විපාක මට්ටමක්, මේක උපේක්ෂා සාගත මට්ටමක් විදිහට සලකන්නේ. මෙන්න මේ තත්ත්වයේ නිරුද්ධ වුණාට පස්සේ අපි මේ ගැන අනවබෝධයෙන් අයනසෝ මනසකාරයෙන් අවිද්‍යාවෙන් හිටියොත් මොකද වෙන්නේ? අන්නේ ස්කන්ධ පංචකේම පාදක කරගෙන අපි මේක පංච පාදස්කන්ධයක් කරගන්නවා. ඒ කියන්නේ අපි දුක්ඛ සමුදයට යනවා, මේ දුක හට ගන්නවා. බාහිර ලෝකයක් ඇතයි කියලා අවිද්‍යාව භව තණ්හාවෙන් අපි ගන්නවා. ගත්තට පස්සේ මොකද වෙන්නේ? අපි ඒ දේ අරබයා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාදී මේ පටිච්චසමුපාදයේ ක්‍රියාවලිය සිද්ධ වෙලා අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එතකොට මෙන්න මේ ස්වභාවය නිසා, මේ අවිද්‍යාව නිසා මොකද වෙන්නේ අපට? රූපං අත්තතෝ සමුනපස්සති, රූපවන්තං වාත්තානං අත්තනිවාරූපං රූපස්මින් වාත්තානං කියලා සඳහන් කරනවා. මේ රූපය ආත්ම වශයෙන් ගන්නවා. රූපවන්තං වාත්තානං ආත්මයේ රූප සහිත දෙයක් කියලා ගන්නවා. අත්තනිවාරූපං ආත්මය තුල රූපයේ තියෙ කියලා හිතනවා. නැත්නම් රූපස්මින් වාත්තානං රූපයේ තුල ආත්මය වැසගෙන ඉන්නවා කියලා හිතනවා. රූපං අත්තතෝ සමුනපස්සති කියන මේ කාරණේ වගේම වේදනං අත්තතෝ සමුනපස්සති, සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයටම මේ හතර ගානේ කරුණු 20ක් දක්වලා තියෙනවා. ඒ මුල් අවස්ථාව දක්වන්නේ හරියට උපමාවකින් දක්වනවා. හරියට ආලෝකයක් නැත්නම් ගිනි දැල්ලක් වර්ණයක් කියන මේ කාරණා දෙක. ගින්දර සහ වර්ණය කියන මේ දෙක අපි එකක් විදිහට ගන්නවා. ගිනි දැල්ලක් අපට පේනකොට අපි හිතනවා මේ ගිනි දැල්ලම තමයි වර්ණය කියලා කියන්නේත් වර්ණයම තමයි ගිනි දැල තියෙන්නේත් කියලා මේ දෙකම අපි එකට ගන්නවා. මේ දෙක එකට සමීප එකට ක්‍රියාත්මක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ක්‍රියාත්මක අවස්ථාවක් විදිහට අපි දකින්නේ මේ දෙකම එකක් කියලා. රූපං අත්තසෝ සමනුපස්සිත කියලා කියන්නේත් ඒ වගේ යම්කිසි පුද්ගලයෙක් දැක්ක ගමන් අපි හිතන්නේ මේ පුද්ගලයාගේ ජීවිතයත් නැත්තම් පුද්ගලගේ හිතත් මේ ශරීරයත් දෙකම එකක් කියලා. මේක ක්ෂණිකව අපි හට ගන්නවා. අපි දන්නේ නැහැ මේක හේතුව මොකක්ද කියලා. එතකොට හේතුව දකිනකොට මොකක්ද ඇති වෙන්නේ? මේ රූපය කියන්නේ නිකන් දෙයක් නෙවෙයි. මේ රූපი හටගත්තේ හේතු නිසා. මොකක්ද හේතුව? අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී අතීත හේතු සහ වර්තමානයේ ලැබිච්ච ආහාරය නැමැති හේතු නිසා මේ අපේ ඇහැට පේන සත්‍යයන් සම්බන්ධ වූ මේ රූපය සකස් වෙලා තියෙන්නේ. සාමාන්‍ය රූපයක් නම් සතර මහා භූත රූප වලින් සකස් වෙලා තියෙන්නේ. එතකොට අපේ සක්කාය දිටිය කියන්නේ මොකද්ද? අපේ සත්වපුද්ගල සංඥාවෙන් මේකට අපි අර්ථකථනයක් වටිනකමක් දෙන්න යනවා. මේකයි සක්කාය දිටිය කියලා කියන්නේ. එතකොට සක්කාය දිටියෙන් ටිකෙන් ටික දුර වෙන නම් අපි මොකද කරන්න ඕන? මෙන්න මේ හේතුඵල සම්බන්ධතාවය දකින්නට ඕන. එතකොට රූපය කොහොමද හටගත්තේ? මෙන්න මේ හේතු ටික නිකක් හේතු නිසා හටගත්තු හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන යථාර්ථයක් කියලා දකින්නට ඕන. ඒ සඳහා රූපං අනිච්ඡං ආදී වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම ආදී වශයෙන් බලන්න පුළුවන්. නැත්නම් රූපං අහුත්වා සම්මුතං හුත්වා නවසිතී කියලා බලන්න පුළුවන්. මේක පෙර නොතිබී හටගෙන ඊතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා බලන්න පුළුවන්. වෙනත් විදියකින් යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා විදිය බලන්න පුළුවන්. මේක හේතු නිසා හටගත්තු දේ හේතු නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක් හැටියට දකින්න පුළුවන්. මෙන්න මේ ආකාරයට විවිධ විදියෙන් අපිට මේක බලන්න පුළුවන්. ඊළඟට රූපවන්තං වාත්තානම් ආත්මේ රූප සහිත දෙයක් කියලා අපි ගන්නවා. ජීවත් වෙලිනකන් අපි කියන් හිතන් ඉන්නේ රූපං අතතෝ සමනපස්සිතී. රූපේ ආත්ම සහිත දෙයක් කියලා හිතනවා. මේ ගියාට පස්සේ හිතනවා රූපවන්තං වාත්තානම් ආත්මයට රූපයක් තියෙයි කියලා හිතනවා. මේ ගිය කෙනාට අපි පින් අනුමෝදන් කරනකොට බොහෝ විට මෙයා කල්පෙන් තමයි අපි කරන්නේ. රූපවන්තං වාත්තානම් මියගේ කෙනාගේ ආත්මය මේ පින් අනුමෝදන් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. එහෙම කළා කියලා පින් අනුමෝදන් නොවිය තියෙන්නේ. පින් අනුමෝදන් වෙනවා. යාට සුගතිගාමි වෙන්නත් පුළුවන්. නමුත් සංසාර චක්‍රයේ ඉන්නේ. අපි සංසාර චක්‍රයේ ඒ පින් අනුමෝදන් වෙන කෙනා තවදුරටත් සංසාර චක්‍රය තුළමයි ඉන්නේ. මේකට උදාහරණයක් දක්වනවා ගහයි ඡායාවයි වගේ කියලා. කිසියම් ගහක් තියෙනවා, ඒ ගහට ඡායාවක් තියෙනවා. එතකොට කිසියම් කෙනෙක් හිතනවා මේ ගහයි ඡායාවයි කියන දෙකම එකක් නැත්නම් දෙකක් කියලා. නමුත් මේ ගහ ඡායාවක් කියන දෙක නිර්මාණය වෙන්නේ ඒ මොහොතට ඒ හේතුඵල සිද්ධාන්තය මතයි ඒක හටගෙන නිරුද්ධ වෙන්නේ. ඒ ගහේ ස්වභාවය අනුව සහ තවත් බාහිර හේතු රාශියක එකතුවකින් ඒ වෙලාවට ඡායාව නිර්මාණය වෙනවා. ඒක එතනම නිරුද්ධ වෙන ස්වභාවයක්. එක හේතුවක් හරි නිරුද්ධ නොතින් අර ඡායාව නැති වෙලා යනවා. රූපවන්තං වාත්තානං කියලා කියන්නේ අර ආත්මයට රූපයක් තියෙනවා කියන හැඟීම දුරු කරලා න රූපවන්තං වාත්තානං කියන ස්වභාවයට එම මේ ආත්මයට රූපයක් තියෙනවා කියන මේ වැරදි දැක්මෙන් දෘෂ්ටියෙන් දුරු වීම. ඊළඟට අත්තනිවා රූපං ආත්මය තුල නැත්තම් සිත තුල රූපයක් තියෙයි කියලා අපි හිතනවා. ආත්මය කියන්නේ නিত্য නොවෙනස් වන සාසත වූ ධ්‍රුව වූ කිසියම් නොවෙනස් වන යථාර්ථයක් ආත්මයක් ජීවයක් මේ ශරීර අභ්‍යන්තරයේ තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. අත්තනිවා රූපං අන්නේ ආත්මය තුලයි මේ රූපය තියෙන්නේ කියලා අපි හිතාගෙන ඉන්නවා. උදාහරණයක් දක්වනවා මලයි සුවඳයි වගේ කියලා. කිසියම් සුවඳක් සහිත මලක් තියෙනවා නම් අපි හිතනවා ඒ සුවඳ දැනෙනකොටම අන්නේ සුවඳ තුලයි මේ මල තියෙන්නේ කියලා අපි මනසෙන් හිතනවා. නමුත් මේ දෙකේම අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මේ සිද්ධ වෙන්නේ එකක් තුල අනිද්දේ තියෙනවා කියලා කියන්න බෑ. ඊළඟ කාරණය තමයි රූපස්මින් වත්තානම් රූපයේ තුල ආත්මය තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. මේ ශරීර අභ්‍යන්තරයේ නොවෙනස් වන ස්ථිර වූ ආත්මයක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. උදාහරණයක් දක්වන්නේ හරියට කරඬුවක් ඇතුලේ යම්කිසි ද්‍රව්‍යයක් දෙයක් තියෙනවා කියන හැඟීම වගේ. මෙන්න මේ විදිහට අපි මේ සසර ස්වභාවයේ හේතුඵල සිද්ධාන්තය නොදැනීම නිසා මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය ඒ තන්මම ඒසෝ හමස්මි, ඒසෝ මේ අත්තා කියන අපේ අනෝබෝධෙන් ඉන්නේ. එතකොට එක පැත්තකින් අපිට මේ දේ තමන්ගේ කියලා අරගෙන ඕන්නම් අකුසල කරන්න පුළුවන්. නැත්තම් කම්මස්සකත සමාධියට ආපු කෙනා ඒ අකුසල නිමිදල පුණ්‍යවි සංඛාර කරන්න පුළුවන්. නැත්තම් ආනිංජවි සංඛාර කරන්න පුළුවන්. නමුත් මේ මොනව කරත් මේ තැනත්තා කොතනද ඉන්නේ? මේ තැනත්තා තවදුරටත් සංසාර චක්‍රයේ ඉන්නේ මේ අවිද්‍යාව මෝහය නිසා, අනවබෝධය නිසා. මොකද අනවබෝධය? අනවබෝධය තමයි ඇහැට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ තමන්ට පේන්නේ මේ මොහොතේ තියෙන රූපය, ඒ රූපේ බාහිර තියෙනවා කියන හැඟීම. කනට ශබ්දයක් අහනකොට අපි හිතන්නේ ඒ කනට ඇහෙන ශබ්දය මේ මොහොතේ රූපයක් විදිහට බාහිර තියෙනවායි කියලා. නමුත් පින්නතුනේ සැබවින්ම අප යමක් අත්විඳිනකොට අත්විඳින්නේ සම්පූර්ණයෙන්ම රූපේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක. කිසිදු අවස්ථාවක අපට රූපේ පිහිටන වර්තමානයේ තුල රූපේ හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. අපි නිතර මේ රූපය තමන්ගේ ලෝකයට ගන්නකොට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා තියෙනවා. අන්නේ මුල් අත්දැකීම නිරුද්ධ වෙච්ච බව දැනගත්තොත් තමයි අපි සැබෑ ලෙසම මෙන්න මේ රූපේ හේතු ටික අපි දකින්නේ. රූපේ හටගත්තේ මේ හේතු ටිකක් මත, අවිද්‍යා කර්ම තෘෂ්ණාදී මේ හේතු ටික මත. ඒ විතරක් නෙවෙයි වේදනාව හට ගැනීම හේතු ටිකත් අපි දකිනවා. කිසියම් කායික මානසික වේදනාවක් හටගත්තා නම් ඒ හටගත්තේ තර මුල් ස්කන්ධ පංචකයේ තියෙන වේදනා ස්කන්ධේ නිරුද්ධ වෙච්ච තැනකයි අපි මේ වේදනා උපාදාන ස්කන්ධ විදියට මේ අවිද්‍යාවෙන් ගත්තේ කියලා දකිනවා. ඒක දකිනනම් අර මුලින් හටගත්තු වේදනාවේ යථාර්ථය දකින්නට ඕන. මුලින් හටගත්තු වේදනාවට හේතුනේ අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදැනීම සහ ස්පර්ශය කියන කාරණාවල හේතු වෙනුයි මේ අවිද්‍යාව හටගත්තේ. ඊළඟට සංඥාව හඳුනා ගැනීම. සංඥාවට හේතුනේ ස්පර්ශය. සංඛාර, සංඛාරවලට හේතුනේ ස්පර්ශය ඇතුළු වර අවිද්‍යාදී කාරණා. විඥානය, විඥානට හේතුනේ නාම රූප. මෙන්න මේ වගේ හේතුඵල ධර්ම අපි දැක්කොත් අපට පුළුවන්කම තියෙනවා මේ කර්ම චක්‍රේ නිදහස් වෙලා ධර්ම චක්‍රයෙන් ප්‍රතිඵල ලබා ගන්න. ඒ මොකද්ද? මේ සක්කාය දිට්ඨියෙන් ටිකෙන් ටික අයින් වෙන්න නම් අපි මොකද්ද කරන්නට ඕන? මෙන්න මේ හේතුඵල ධහම, පටිසම්පාදය, ආර්ය න්‍යාය, ඉදාපච්චතාවේ ටිකෙන් ටික දකින හුරු වෙන්නට ඕන. එතකොට මේ හේතුඵල ධහම දැකීමත්, චතුරාර්ය සත්‍යයත්, ස්කන්ධ පංචකයත් කියන මේ කරුණ තුනමකට සම්බන්ධය අන්‍යෝන්‍ය වශයෙන්, මේ කරුණ තුන අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කරගත්තු පමණට අපට මාර්ගය පැනවෙනවා. මාර්ගය සමන්ට අවබෝධ වෙනවා ආරසංගික මාර්ගය විදියට. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? අර මුලින් හටගන්න ස්කන්ධ පංචකය, ඒ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙච්ච බව නොදැන ගත්තොත් අපි අවිද්‍යාවෙන්ට ගිහිලා භව සංඥාව තුල ඉඳගෙන, භව රාගය තුල ඉඳගෙන අපි නව කර්ම සකස් කරගන්නෝ. අවිද්‍යාව පත්‍ය සංඛාර පැත්තට ගිහිල්ලා අපි දුක්ඛ සමුදයන්තේ ඉන්නේ. එතකොට මේක දැනගත්තොත් කෙනෙක් ඒ තැනටා ටිකෙන් ටික දුක්ඛ නිරෝධයට යනවා. ඇහැට රූපයක් පේනකොටම ඔහු දකින්න දක්ෂ වෙනවා. මේ දකින්න රූපේ දැන් නිරුද්ධ වෙච්ච රූපයක් තමා මනසින් දකින්න කියලා තේරුම් ගන්න දක්ෂ වෙනවා. මෙන්න මේක දකින්න පමණට සමන් දන්නවා ටිකෙන් ටික මේ රූප ආදී ස්කන්ධ පංචකයට සත්ව සංඥාවෙන් අපි ගන්න ගතිය ටිකෙන් ටික අඩු කරගන්නවා. අපි මුලදී සත්‍යය කියලා කර්ම චක්‍රය තුළ හිටිය අපි මේ කර්ම චක්‍රයෙන් නිදහස් වෙලා ධර්ම චක්‍රය තුළට පිවිසෙන නම් මේ පටිසම්පද සංඛ්‍යාත දහම අපේ ටිකෙන් ටික තේරුම් ගන්නට ඕන. ඒ සඳහා මොකද හේතු වෙන්නේ? මෙන්න මේ දුක්ඛ සමුදය ආදී මේ චතුරාර්ය සත්‍ය අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මුලින් සුතමේ ඥාණයෙන් අපි තේරුම් ගන්නට ඕන. එතකොට අපට යම්කිසි වෙලාවක අවිද්‍යාවක් හටගත්තනම් ඒ හටගත්තේ මේ ස්කන්ධ පංචකය නොදැනීම නිසා, ස්පර්ශය ගැන නොදැනීම නිසා, ඒ වගේම මුලාව නැත්තම් අවිද්‍යාව නිසා, ඒ වගේම පාප මිත්‍ර ආශ්‍රය නිසා, ඒ වගේම අසත් ධර්ම ශ්‍රවණය නිසා, අයිනුසය මනසිකාරය ආදී මෙන්න මේ කරුණු නිසා තමයි අපි මේ රූපය මගේ කියලා ගන්නෙ. අන්නේ මගේ කියලා ගන්නකම් පින්නතුනි අපි බාහිර රූපය තුළ දුක් සැප විඳිනවා. ඒ විතරක් නෙවෙයි ඕන වෙලාවක අපි අතින් ඉතාම බරපතල වැරදි සිද්ධ වෙලා අපි සසර ගමනේ පල්ලෙහාට යන්න පුළුවන්. යම් කිසි කෙනෙක් මෙන්න මේ හේතුඵල ධහම දැක්කොත් ඔහුට සම්පූර්ණයෙන්ම ඔහු චතුරාර්ය සත්‍ය ගැන සුතමේ ඥාණයෙන් දැනගත්තා වෙනවා. ඔහු අස්මින් සති දං හෝති, ඉති ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති කියන මේ හේතුඵල ධම දැක්කොතින් එතනත්තා ඔහු දකිනව හැම මොහොතෙම රූපාදී ස්කන්ධ පංචකය පෙරපසුනොවි හට ගන්නවා, හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙච්ච බව නොදැනගත්තොත් දුක් සමුදයට ගිහිල්ලා දුක් විඳිනවා. ඒක හරියට දැනගත්තොත් නිරෝධ අන්තයට ගිහිල්ලා ඒක නිරෝධ වෙන බව දැකලා එතනත්තා දුකෙන් නිදහස් වෙනවා කියන මේ කාරණය දකිනවා. දකින්න දකින්න එතනත්තා හැකිතාක් දුරට මේ දුරු කරන මාවත වෙච්ච ආරෂ්ඨංගික මාර්ගය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරගන්නවා. පින්නතුනි, මෙන්න මේ විදියට අපි මේ හේතුඵල ධම දැකගත යුත්තේ ඇයි? මේ හේතුඵල ධම දැන නොගන්නකම් පින්නතුනි අපි අතින් ඕනෑම අවස්ථාවක බරපතල වරදක් සිදු වෙන්න පුළුවන්. ආනන්තර කර්ම අපි අතින් සිදු වෙන්න පුළුවන්. දුගතිගාමි වෙන දැඩි ලෝභයෙන් ද්වේෂයෙන් අකුසලයක් අපි අතින් සිදු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි භාගතුන් වහන්සේ මේ සත්‍ය සූත්‍රයේදී අපට දේශනා කළේ, සැතකින් පහර ලද්දකෝ ඉසගිනි ගත්තකෝ ඒ ජීවිත අනුතර වළක්වන්න දරන උත්සාහයට වඩා වේගෙන් ඉක්මනට මෙන්න මේ හේතුඵල ධම මේ සක්කාය තේරුම් ගන්නට උත්සාහ ගන්න කියලා. එහෙම අපි තේරුම් ගත්තොත් අපේ යතින් කිසි විටකත් අපාගත වෙන අකුසලයක් තමන්ගේ යතින් සිද්ධ වෙන්නේ නැහැ. තමාගේ යතින් විශේෂයෙන් ආනන්තර පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ තැනැත්තාගේ යතින් පංචශීලය කඩ වෙන්නේ නැහැ. උපරිම ලෙස පංචශීලය ආරක්ෂා කරමින් ඒ තැනැත්තා සංසාර ගමනේහි සුවදායීව සුගතිගාමීව පමනක් ගත කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ අවබෝධය ලබන නම් අපි එකාතකින් රූප වේදනා ආදී ස්කන්ධ පංචකයේ යථාර්ථය දැනගන්නට ඕන. තවත් විදියකින් කියනවා නම් ඇස ආදී ආයතන ගැන, රූප ආදී අරමුණු ගැන, චක්කු විඥාන ආදී විඥාන ගැන, චක්කු සම්පස්ස ආදී ස්පර්ශ ගැන, රූප සංඥා රූප සංචේතන ආදී සංඥා චේතනා ගැන අපිට අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපවල අවස්ථාව තේරුම් ගැනීම. මේ ආදී නොයේ ක්‍රම දෙවේදයන් දක්වලා තියෙනවා මේ යථාර්ථයේ අවබෝධයට පිවිසෙන මාර්ග විදියට. සම්මාදිට සූත්‍රයේ ක්‍රම රාශියක් දක්වලා තියෙනවා. යම් කෙනෙක් ආශ්‍රව තේරුම් ගන්නව නම්, අවිද්‍යාව තේරුම් ගන්නව නම්, කර්මය තේරුම් ගන්නව නම්, චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නව නම්, සංස්කාර තේරුම් ගන්නව නම්, විඥාන නාම රූප සලායතන පස් ආදී මේ කුමන හෝ කරුණක් පරිසම්පාදනයට අනුරූපව තේරුම් ගන්නට දක්සුනොතින් ඒ තැනැත්තාට මෙන්න මේ තමන්ගේ ජීවිත යථාර්ථය පේන්න ගන්නවා. මොකද ජීවිත යථාර්ථය කියන්නේ හැම වෙලාවෙම සිද්ධවන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය. නැත්තම් ඇසෙන් රූපයක් පේනකොටම වෙන්නේ මොකද්ද? මේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීම වෙන්නේ. අන්නේ නිරුද්ධ වෙච්ච දේ තමයි අපි වර්තමානයේ දකින්නේ. දකින් අවස්ථාවේදී රූපය සම්පූර්ණයෙන්ම නිදහස්ලා තියෙන්නේ. රූපය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච මොහොතකයි අපි මේ තේරුම් ගන්නේ මන ආයතනයෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥාණයෙන් ය මේක තේරුම් ගන්නේ කියලා දකින් දක්ස වෙනට ඕන. මෙන්න මේ දකින අවස්ථාවේ වැඩි කර ගැනීම තමයි විමුක්තායතනයක් විදියට විමුක්තායතන සූත්‍රයේ දේශනා කරන්නේ චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති කියලා. මේ සංඛායෙන් විමුක්තියටපත් වෙන නම් නිදහසටපත් වෙන නම් මේ අසහා දැනගත්තු දේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ප්‍රඥාව හුඟක් තිබෙච්ච ඇත්තම් එකපාරම මේක කියනකොටම තේරුම් ගත්තා. සමහර කෙනෙක් මේක කියනකොටම සකදාගාමි වුණා. සමහර කෙනෙක් මේක කියනකොටම අනාගාමි වුණා. සමහර කෙනෙක් මේක දිත්තේ දිත්තමත්タン සුතේ සුතමත්タン කියපු ගමම්ම රහත් භාවයටපත් වෙන තරම් ප්‍රඥාවෙන් මුහු කරා ගිහිපු අය එදා බුදුන් සමයේ හිටියා. නමුත් වර්තමානයේ අපට පින්නතුනි මේක එකාතකින් සුතම යානෙන් අසා දැනගන්නට ඕන. ඒ දැනගත්තු දේ ගැන නැවත නැවතත් ධර්මදේශන අහන්නට ඕන. ධර්ම සාකච්ඡා කරන්නට ඕන. එපමණක් නෙවෙයි මේක නිරතුරුව සිහි කරන්නට ඕන. චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති කියපු විදියට මෙන්න මේ යථාර්ථය ජීවිතේ වෙන්නේ කියන එක ගැන නිතර නිතර අවධානයෙන් ඉන්නට ඕන. සිහි නෝනින් වාසය කරන්නට ඕන. එතකොට මෙන්න මේකට තමයි විදර්ශනා වඩන්න කියලා කියන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත් නැත්නම් මාර්ගඵල ලබන්නත්, සේක කෙනාට නැත්නම් මාර්ගඵල ලැබු කෙනාට අසේක වෙන්නත්, රහත් භාවයට පත් වෙන්නත්, අසේක තැනැත්තාට පිරිනිවන සේක සුවදානි වාසය කරන්නටත් මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නයි කියලා සඳහන් කරනවා. මොනවද ඒකම ප්‍රතිපදාව? මෙන්න මේ රූප ආදී ස්කන්ධ පංචකය දැනගන්න. ඒ හට ගැනීම තේරුම් ගන්න. ඒ Nirodha තේරුම් ගන්න. ඒ ආස්වාදයේ ආදීනවයේ නිස්සරණයේ තේරුම් ගන්න කියලා. එතකොට රූපය හටගත්තේ රූපය කියන්නේ මොකද්ද? මේ සතර මහා භූත රූප නැත්නම් උපාදාය රූප ආදී වශයෙන් මේ කර්ම ආදී හේතු මත හටගත්තු මේ රූපය හේතු Nirodhen Nirodha වෙනවා කියලා දකිනවා. වේදනාව ස්පර්ශය ආදී හේතු නිසා හටගත්තු වේදනාව ස්පර්ශ Nirodha වීමෙන් ඉතුරු නැතුවම Nirodha වෙනවා කියලා දකිනවා. සංඥාවත් ස්පර්ශ ආදී හේතු නිසා හටගෙන Nirodha වෙනවා කියලා දකිනවා. සංඛාරය ස්පර්ශය නිසා අවිද්‍ය ආදී හේතු නිසා හටගෙන එතනම Nirodha වෙනවා කියලා දකිනවා. ඒ වගේම විඥානයේ නාම රූප නිසා මානසික ස්වභාවය හා මේ ඊට අදාළ රූපයේ ස්වභාවය නිසා මේ අවස්ථාවේදී විඥානය හටගෙන එතනම Nirodha වෙනවා කියලා දකිනවා. මෙන්න මේක දකින්න මොකද වෙන්නේ පිනතුනේ? ඒ තැනත්තා මේ රූපයේ මත ආත්මයක් නැත්තන් නොවෙනස් වන දෙයක් පනවන්නේ නැහැ. න රූපං අතසෝ සමන පස්සති. මේ රූපය ආත්ම වශයෙන් හුගන්නේ නැහැ. න රූපවන්තං වා අත්තානං. ආත්මේ රූප සහිත දෙයක් කියලා ගන්නෑ. න අත්තනි වා රූපං. ආත්මයේ තුල රූපය බැසගෙන තිය කියලා හිතන්නේත් නැහැ. න රූපවන්තං වා අත්තානං. මේ රූපයේ තුල ආත්මයතේ කියලා ඔහු විශ්වාස කරන්නේත් නැහැ. ඔහු දන්නවා මෙත් සියල්ලක්ම හේතු මත හටගෙන හේතු Nirodhen Nirodha වෙන මේ කිසියම් ක්‍රියාවලියක් කියන එක දකිනවා. ඔහු වෙනත් බාහිර තැනැත්තෙක් මේ දෙස බලන වගේ බලන්න ටිකෙන් ටික හුරු වෙනවා. ඒ බලන පමණට පිනතුරි ටිකෙන් ටික මේ රූපයට තියෙන බැඳීම නැත්තම් මේ රූපය දෘෂ්ටි වශයෙන් ගැනීම ඔහු අත්හරිනවා. හැබැයි ඒකෙන් කියන්නේ ඔහුගේ තෘෂ්ණාව සම්පූර්ණව දුරු වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා ආස්වාදය සහ දිට්ඨිය කියන මේ දෙකම එකට යන්නේ. අපි යමකට යලි යලිත් ආස්වාදය ලබන්නේ නැහැ බාහිර රූපයෙන්. මේකේ මේ යථාර්ථය නොදැනීම නිසා. හැබැයි ආස්වාදය කියන්නේ එකක් නැත්නම් ආසාව කියන්නේ එකක් දෘෂ්ටිය ගැන තවත් එකක්. දෘෂ්ටිය හේතු වෙනවා මේ ආසාවේ යලි යලිත් යන්නට. හැබැයි මේක දෙකක් කියලා සඳහන් කරනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ යථාර්ථය අවබෝධ කරගත්තු ගමම කේසියම් කෙනෙක් රහත් වෙන්න පුළුවන් නේද කියලා. එහෙම රහත් වෙන්න ඇත් හිටිය බුදුරජාණන් වහන්සේගේ කාලේ. ප්‍රඥාව ඉහිරටම දිනු කරගත්තු අය හිටියා. බාහ්‍ය දාරු කීරිය වගේ අය. නමුත් පින්වතුනි සාමාන්‍ය කෙනෙකුට මේක සුතමේ ඥාණයෙන් අසා දැනගෙන මේක නැවත නැවතත් වඩන්නට ඕන. ඒ වගේම තවත් කෙනෙක් මෙහෙම වැඩේ මේ ප්‍රතිඵල විදියට ඔහුගේ සක්කායදිට දුර වෙන්න පුළුවන්. දුර වුණාට පස්සේ ඔහු මේ රූපාදී ස්කන්ධ පංචකයේ තමන්ගේ දෙයක් විදියට ඒතං මම මෙය මගේ. ඒ වගේම ඒසෝ හමස්මි මෙය මම වෙමි. නැත්තං ඒසෝ මෙයත් තමය මගේ ආත්මය කියන මෙන්න මේ වැරදි ආකල්පය ඔහු විදුරු වෙන්නේ. ඒ දුරුවීමට කියනවා නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියලා. ඕ කිසිදු රූපාදී දෙයක් මගේය මම වෙමි මගේ ආත්මය කියලා ගන්න. ඔහු සම්පූර්ණයම දකින්නේ මේ හේතුඵල සිද්ධාන්තය දකින්නේ. ඒ දැක්කත් ඔහුට තවදුරටත් ලෝභය ඇති වෙන්න පුළුවන්. හැබැයි ලෝභය ඇති වුණාට ඔහු කිසි විටකත් ඔහු සමාජ සම්මත විදියට ඔහු බරපතල වැරදි ඔහු කරන්නේ නැහැ. ඔහු නිතරම අපාගත වීමේ මාර්ගයෙන් වැළකීලා ඔහු සමාජ සම්මත විදියට යහපත් වෙන දේවල් විතරයි ඔහු කරන්නේ. ඒ විතරක් නෙවෙයි මෙතනත්තා කිසිම වෙලාවක දුගතිගාමි වීම සඳහා කාර්යයක් ඔහුගේ අතින් වැරදිලාවක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් අපි ඉහළ ගොඩනැගිල්ලක ඉන්නවා නම් ඒ ඉහළ ගොඩනැගිල්ලක ඉන්නකොට තට්ටු ගානක් උඩ ගොඩනැගිල්ලක අපි රැකියාවක් කරනවා කියලා කියමු. අපි නිතරම හිතන්නේ නැහැ මම මේ තට්ටුව හවල් තට්ටුවේ ඉන්නේ කියලා නිතරම හිතන්නේ නැහැ. නොසිතුවට තමන් කිසි විටක ජනේලෙන් එළියට හෝ එකපාර යන්නේ නැහැ. ඔහු දන්නවා එහෙම යන ආපු ගමම්ම තමන් ඉන්නේ මේ ඉහළ තැනක කියලා ඔහු දන්නවා. අන්න ඒ වගේ සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනා ඔහු දුරු කරන අවස්ථාවේදී සම්පූර්ණම ඔහුට මේ අවබෝධය පෙනී යනවා. කොහොමද එකාතකින් චතුරාර්ය සත්‍යය අනිත් අතින් පරිසම්පාදය අනිත් අතින් ස්කන්ධ පංචකය කියන මේ සියල්ලක්ම ඔහු විනිවිද දකිනවා ධර්ම අවබෝධය තුළින්. මොකද දකින්නේ? ඔහු අර එකපාර අන්ධකාරයේ විදුලියක් හිටුවා වගේ ඒ තැනත්තාට සපුරාම නිවන් මඟ විනිවිද පේනවා. හැබැයි නැවත ඒක විදුලිය කෙටුවට පස්සේ නැවත අඳුරෙන් වසා ගත්තා වගේ සාමාන්‍ය කෙනෙක් විදිහට වාසය කරනවා. නමුත් ඔහු යායුතු මාර්ගයේ සපුරාම දැනගත්තු කෙනෙක් බවට පත් වෙනවා. මොකද්ද මේ මාර්ගය කියන්නේ? ඔහු එක විටම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. දුක්ඛ සත්‍ය කියන්නේ මේ පළමුවෙන් හැටගන්න ස්කන්ධ පංචකය. ඒකට ආසා කිරීම සක්කාය, ඒක ඇති දෙයක් හැටියට ගැනීම, ඒකට තෘෂ්ණා කිරීම දුක්ඛ සමුදය, ඒකට ආසාව අත්හැරීම මේ අවබෝධය ලැබීම දුක්ඛ නිරෝධය, ඒ නිරෝධ කරන මාවත සම්මාදිට්ඨිය යුක්ත අරහත්ක මාර්ගය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යම ඔහුට ඉතාම මනවින් පසක් වෙනවා. ඔහු මේ අවබෝධය ලබා ගන්න අවස්ථාවේ ඔහු එතෙන් පටන් සම්පූර්ණම ගමන් කරන්නේ ආරස්නගික මාර්ගයේ. ඔහුෙන් බැහැරව කිසි වෙනකට ගමන් කරන්නේ නැහැ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන මෙන්න මේ අංගාට පුරාම ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු කිසි වෙටකත් ඔහු මේ මගින් බැහැර වෙන්නේ නැහැ. ඔහුගේ සම්පූර්ණ ජීවන ප්‍රතිපදාව නිර්භය වූ, උරිජු වූ, උජුකෝ නාම සෝමග්ගෝ, අභිහා නාම සාදිසා කියපු විදියට ඉතාම ඍජු වූ, නිර්භය වූ මේ මාවත තුලම ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒක ඇති කර ගැනීම තමයි මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමෙහි ප්‍රතිඵල විදියට අප ලබන ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. ඒක අතකින් ආරෂ්ණික මාර්ගයේ ඉන්න කෙනා සක්කාය දිට්ඨිය දුරු කරන මාවතට යනවා, අනිත් කෙනා සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙක් විදියට ආරෂ්ණික මාර්ගයේහි අඛණ්ඩව ඍජු මාර්ගයේහි ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර කාමච්ඡන්දය නැත්තං ඒ දෙවියා අදහස් කරපු විදියට විස්කම්බන වශයෙන් කාමරාගයේ දුරු කිරීමට වඩා වටිනවා. මොකද්ද? සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛෝ පරිභජේ. මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම සඳහා අප්‍රමාදීව සිහියෙන් උත්සාහ කරන්න කියලා දේශනා කළේ. මේ සඳහා එකාතකින් කල්යාණ මිත්‍රත්වයේ ආශ්‍රයෙන් නිතර නිතරම මේට අදාළ ධර්ම දේශනා අපි අහුම්කන් දෙන්නට ඕන. රූපාදී ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න පුළුවන් විදියට, ඇස ආදී අභ්‍යන්තර ආයතන තේරුම් ගන්න පුළුවන් විදියට, රූප ශබ්ද ආදී බාහිර අරමුණු තේරුම් ගන්න පුළුවන් විදියට, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී විඤ්ඤාණ තේරුම් ගන්න පුළුවන් විදියට, නැත්තම් පරිසම්පාදී අංග තේරුම් ගන්න පුළුවන් විදියට නැවත නැවතත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඒ ශ්‍රවණයෙන් අපට ලැබෙන ප්‍රධානතම අවබෝධයක් තමයි මේ රූපාදී ස්කන්ධ පංචකයේ ප්‍රකට වෙනවා. මේ හැම කාරණයක්ම හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. අහුත්වා සම්බුතං හුත්වාන වෛසති, පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක දකින වේලාව කාලය දිනෙන් දින පිනතුනි අප වැඩි කර ගන්නට ඕන. ඒ ප්‍රතිඵල විදියට අපට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵල විදියට අපට ටිකෙන් ටික මේ රූපාදී ස්කන්ධ පංචකය මගේ වශයෙන්, මම වශයෙන්, මගේ ආත්මය වශයෙන් ගන්න මෙන්න මේ අනවබෝධය, මුලාව, අවිද්‍යාව ටිකෙන් ටික දුරු කරගෙන නිතරම අපට ඉතිමස්මින් සති දං හෝති කියන මෙන්න මේ සිද්ධාන්තය මනවින් ප්‍රත්‍යක්ෂ වෙන විදිහෙහි ජීවිත අවබෝධයක් අපට ලැබෙනවා. මෙන්න මේ ජීවිත අවබෝධය ලැබීම සඳහා අපට තියෙන කොයිතරම් වැඩ කටයුතු තිබුණත් එස්සියටම වඩා ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය සූත්‍රයෙන් අපට සඳහන් කරන්නේ මේ ජීවිත අවබෝධය ලබා ගැනීමට හේතු වන විදියට ක්‍රියා කරන්නටයි. ඉතින් ඒ සඳහා ඔබ අප හැම දෙනාම අප්‍රමාදීව කටයුතු කරන්නට උත්සාහ ගනිමු. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුණ්ඩ මේ දේශනාව ආශ්‍රයෙන් ප්‍රශ්නෙ මහනට තියෙනවා නම් අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, පොඩි පැහැදිලි කිරීම මට එතන මේව කරගන්න බැරි වුණා. එතන ආමතුරු උදාහරණ කීපයක් කිව්වා, මේ ගසත් ඡායාවත් වගේ මලත් සුවඳක් වගේ කරඩුවක් තුළ යම්කිසි ද්‍රව්‍යයක් ඇති බවට ඒ උදාහරණ තුළ මේ යොමු වුණේ හඳුන්නේ ආත්මය තුළ රූපය තියෙනකොට කියන එකට හඳුන්නේ මේ උදාහරණ හතරක් දැක්වුවා. උදාහරණ හතර දක්වන්නේ අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් තියෙනවනේ. ඒ පහ නැවත කොටස් හතර ගන්න යනවා පල්ලෙහාට. දැන් දකුණු පැත්තට දිගට සරල රේඛාවක් විදියට ස්කන්ධ පංචක යනවා. ඒ පහ යනවා පල්ලෙහාට තව හතරක් යනවා. ඒ හතර තමයි රූපං අත්තෝ සමනපස්සති, රූපවන්තං වාත්තානං, අත්තනිවාරූපං රූපස්මින් වාත්තානං. අන්නේ පල්ලෙය හතරට තමයි උදාහරණ හතර දක්වන්නේ. එතකොට පළවෙනි පේලියට දක්වන්නේ උදාහරණය තමයි අර ගිනි දැල්ලත් වර්ණයක් කියන කාරණා දෙක. දෙවෙනි පේලියට උදාහරණ විදියට දක්වන්නේ ගසයි ඡායාවයි කියන එක. ඊළඟට තුන්වෙනි පේලිය උදාහරණ විදියට දක්වන්නේ මලයි සුවඳයි කියන කාරණය. හතරවෙනි පේලිය උදාහරණ දක්වන්නේ කරඬුවයි කරඬු ඇතුලේ තියෙන ද්‍රව්‍යයයි. එතකොට ඒ හතර උඩ ඉඳන් පල්ලෙහාට යන උදාහරණ හතර. ඒ හතර අර පහටම උදාහරණ විදිහට දක්වලා තියෙනවා. වැඩි විස්තර බලන්න ඕන නම් පටිසම්භිදා මාගේ කියන ග්‍රන්ථයේහි දිට්ටි කතා කියන කොටස බැලුවොතින් ඔබට වඩාත්ම පැහැදිලි කරගන්න පුළුවන්. ඒ ගැන සවිස්තරාත්මකව දැක්වෙනවා. වෙනත් ප්‍රශ්න තියෙනවද? හොඳයි, එහෙම නැත්නම් අපි මෙතනින් අද අවසන් කරනවා. හැම දිනාටම බොහොම පිං. අද අප සාකච්ඡා කළේ සංයුතනිකායේ දේවතා සංයුතේන සත්‍ය සූත්‍රය. සතක් සාගිනගෙන දැවෙන හිසක් අරමුණු කරගෙන උපමා කරගෙන දේශනා කරපු සූත්‍රය. දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන්නේ මොකද්ද? සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකේ කාමරාග පහනාය සතෝ බිකු පරිභජේ කියලා. සතකින් පහර ලද්ද කුසේ හිසගෙන ගත්ත කුසේ කාමරාගය දුරු කරන්න උත්සාහවන්ත වෙන්න කියලා සඳහන් කරන්නේ. මෙතෙන්දි මේ දේවිය අපේක්ෂා කළේ කාමරාගය කියලා අර අනුසය මට්ටමේ සංයෝජන මට්ටමේ කාමරාගය නෙවෙයි, ඔහු මෙතනින් අපේක්ෂා කළේ කාමච්ඡන්ද මට්ටමේ තියෙන කාමරාගයයි. නැත්තම් ධ්‍යාන මට්ටමෙන් දුරු කරන කාමච්ඡන්දය තමයි ඔහු මෙතන අපේක්ෂා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේට වඩාත්ම අර්ථවත් අදහසක් ඉදිරිපත් කළා. ඒ තමයි තාවකාලිකව විස්කම්බන වශයෙන් කාමරාගය දුරු කිරීමට වඩා වැදගත් වන්නේ සමුච්ඡේද වශයෙන්ම අනුසය වශයෙන්ම මේ දිට්ඨි සංයෝජනය, නැත්තම් සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා උත්සාහවන්ත වෙන්න කියන එකයි දේශනා කළේ. අනේ සඳහා මාර්ගයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පටිසම්පාදයේ හේතුඵල ධම නැත්තං ස්කන්ධ පංචකයේ සමුදේ වේ මරුවින් තේරුම් ගැනීම. ඒ නිසා ආර්ය මාර්ගයේහි ලෝකෝත්තර ගමන් මාගයේදී නිර්වාණගාමී මාර්ගයේදී සපුරාම විස්තර කරන්නේ මෙන්න මේ න්‍යාය පිළිබඳව. ඒක විවිධ ආකාරයෙන් දේශනා කරනවා. ඒක අවිජ්ජා පත්‍ය සංඛාරාදී පටිසම්පාදයේ අංග 12 දක්වල විස්තර කරනවා. සමට අංග දෙකක් දක්වල නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන විග්‍රහය මේක ඉදිරිපත් කරලා තියෙනවා. සමහර අවස්ථාවල චතුරාර්ය සත්‍ය විදිහට මේක විස්තර කරලා තියෙනවා. තවත් වෙලාවක ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං නොහෝති කියන විග්‍රහයෙන් දක්වලා තියෙනවා. තවත් වෙලාවක චක්කුං අනිච්ඡං, රූපං අනිච්ඡං, චක්කු විඤ්ඤාණං අනිච්ඡං ආදී වශයෙන් දක්වලා තියෙනවා. තවත් අවස්ථාවල චක්කුං අනත්තා, රූපං අනත්තා ආදී වශයෙන් දක්වලා තියෙනවා. තවත් අවස්ථාවල සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං ආදී වශයෙන් දක්වලා තියෙනවා. කිංසුකෝම සූත්‍රය ඉතාම වැදගත් සූත්‍රයක්. මේ කිංසුකෝම සූත්‍රය දක්වනවා නගරයක් ගැන දක්වලා, ඒ නගර මැද ඉන්න නගර හිමියාට කිසියම් කෙනෙක් මාර්ගයකින් දොරටුවෙන් ඇතුල් වෙලා, නගරයේ මැද සතර මංහන් දීන නගර හිමියාට කිසියම් පණිවිඩයක් ගෙනහිලා දෙන කාරණයක් ගැන. මේක ඉතාම වැදගත් කාරණයක්. මෙන්න මේක තමයි මේ පණිවිඩය තමයි වටිනාම දේ හැටියට සඳහන් කරන්නේ. මොකද්ද පණිවිඩය? නිවනේ පණිවිඩය. මොකද්ද නිවනේ පණිවිඩය? අපි හරියට සිහියෙන් ඉන්නව නම් මේ ආහාර පාන ආදීන් සකස් වෙච්ච ශරීරය ගැන අවධානයෙන් ඉන්නවනම් ඇස් කන් ආසාදී ආයතන හය ගැන අවධානයෙන් ඉන්නවනම් සතිමත් ඉන්නවනම් නිතර ආරසිංග මාර්ගේ නම් අපි ඉන්නේ සමති විදර්ශනා වඩමින් නම් ඉන්නේ ඇසට රූපයක් දැක්ක ගමන්ම අපි දන්නම ඇසෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ වර්ණ රූපය ගැනීම පමණයි කණෙන් කරන්න තියෙන්නේ ශබ්ද රූපය ගැනීම ආදී මේ ප්‍රාථමික ක්‍රියාවලිය විතරයි ඇස් කන ආසාදී ඉන්ද්‍රිය වලින් කරන්නේ ඒ ගැන අපි අවධානයක් අවබෝධයක් ලබන්නේ ඒ මුල් අවස්ථාව නිරෝධ වෙච්ච තැනක කියන නව කර්ම විදියට කියන අවබෝධය අපට ලැබෙනවා මෙන්න මේක තමයි අර මාර්ගයෙන් ආරස්ඨංගික මාර්ගයෙන් සමදි දසන නැමැති දූත යුවල විසින් අරගෙන යන නිදහසේ පණිවිඩය නිවනේ පණිවිඩය බවට පත් වෙන්නේ ඒ නිසා මේ නිවනේ පණිවිඩය තමයි බුදුරජාණන් වහන්සේ විවිධ න්‍යාය වලින් අපට දේශනා කළ තියෙන්නේ පරිසම්පාදේ විදියට ස්කන්ධ ධාතු ආයතන විදියට නාම රූප විදියට චතුරාර්ය සත්‍ය විදියට මේ නොයෙක් දේශනා වලින් ඉදිරිපත් කළේ අපට මේ දුකේ හට ගැනීම සහ නිරෝධය තේරුම් ගැනීම. ඊටාම කෙටියෙන් කියනවා නම් අපිට ඇහැට රූපයක් පේනකොට අපි දක්ෂ වෙන්නට ඕන මේ මොහොතේ පේන රූපය ඇහෙන ශබ්දයට අදාළ රූපය අපේ හිත බැසගෙන දින්නේ වෙනත් විදියකින් කියනවා නම් සමුදයන්තේ දින්නේ නැත්නම් ඇහැට රූපයක් පේනකොටම දැම්මෙන් නිරුද්ධ වෙච්ච රූපයක් මා මේ මනසින් දකින්නේ මනෝවිඥාණයෙන් ඒ දකින මනෝවිඥාණයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ දුක්ඛ නිරෝධ යන්තේද ඉන්නේ කියන එක ගැන තමන් ගැනම විමසලා බලන්න මේක තමයි අත්තහනං ගවේෂෙය්‍යාත මේක තමයි තමන්ගෙම ගවේෂණය සෙල්ෆ් ඉන්වෙස්ටිගේෂන් කියලා කියන්නේ මේක එතකොට අපිට ටික ටික තේරුම් ගන්න පුළුවන් අපේ දුක ලැබෙන මාවතේ දින්නේ සසර දුකටපත් වෙලා සංසාර චක්‍රයෙන් දින්නේ නැත්නම් ඒ සංසාර චක්‍රයෙන් නික්මෙන්නද තමා කටයුතු කරන්නේ ඒ සඳහාද උත්සාහවන්තව කටයුතු කරන්නේ කියන මෙන්න මේ මාර්ග දෙක අප විසින් තේරුම් ගන්නට ඕන ඒ නිසා පින්වතුනි අපි මෙවැනි දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් වටිනා මනුස්සාත්ම භාවයක් මේ සියලු පහසුකම් අපි ලැබුණේ ලබා ගත්තේ අතීතී අප්‍රමාණ පින් කළා පාරමිතා පුරලා ප්‍රාර්ථනා කළා. අන්නේ ප්‍රාර්ථනා කළ ලැබපු ජීවිතයක් හැටියට අපි පිනතුනේ නැවත මේ සංසාර චක්‍රයට අපි බැසගත යුතු නැහැ. නැවත අපි දුක් විඳිය යුතු නැහැ. ඒ දුක් විඳීමේ නිදහස් වීම සඳහා මේ දුක්ඛ නිරෝධයන්තය හටගත්තු ස්කන්ධ ධාතු ආයතන ආදී මේ කරුණවල නිරෝධය දකිමින් වැයවීම දකිමින් අපට හිත දියුණු කරන්න පුළුවන් නම් මේක තමයි හැබැයි නිදහසේ විමුක්තියේ ගමන් මාර්ගය බවට පත් වෙන්නේ. ඉතින් එහෙම සිද්ධ කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ඊටාම මෙසිතින් ඔබ හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ඔබ හැම දිනාටම මේ උතුම් කුසලයේ හේතුවෙන් අපරමෙන් මියගිය ඥාතී උදමේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා ඥාතින්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. සාදු සාදු සාදු. ඇස් කරගත් නොතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අපනමින් මියගේ ඥාතින වගේම පින් කැමති සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින දැක සුවපත්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයාත් රැකදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. මේ සියලු කුසල ධර්ම වල හේතුයෙන් පින්වත් ඔබ හැම දිනාටම මෙල වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා ජීවත් වෙන කාලයේ වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් දුකෙන් නිදහස් වීමේ මේ මාවතේ ගමන් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය දිගාචර සම්පත් සැලසේවා මේ සියලු කුසල බලයෙන් ඔබ අප හැම දිනාටම ඊතාමික මම් භවයකදී මේ සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් දහම් සංයෝජන ධර්ම දුරු කරගෙන සියලු දුක් කෙලවර කිරීමෙන් ලබන උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයම් පන්තාච නින්භයම් සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වාන් සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වාන් නිතින් මෙහෙම සත් සුවපත් වෙත්වා.